අපේ බදු එක් රැස් කර ගැනීම සහ බදු හරහා අපේ ආර්ථිකයට ලැබෙන ඒ සේවා දායකත්වය මදි. ඒක ආර්ථික වර්ධනය කෙරෙහි ජීවන තත්ත්වයක් කෙරෙහි බලපාන දෙයක්. එන්න එන්නම අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ලැබෙන ආදායම අඩු වෙලා තියෙනවා. ඒක ආර්ථික වශයෙන් ගත්තහම ලෙඩ. ඒ බදු ලබා ගැනීම සඳහා සුවිශේෂ ක්‍රමයක් මේ අයවැය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒකේ බර පැටවෙන්නේ නැහැ දුප්පත් මිනිස්සු.